ජාතික නිදහස්තරමුණේ දෙවැනි ජාතික මහා සමුළුවේදී සම්මත කරගත් මෙරට පොදු ජනතාවගේ ජාතිකවාදී බලවේගවලත් අපේක්ෂා මුදුන්පත් කරන ප්‍රතිසංස්කරණ යෝජනා 12 ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වුවා. මේ අවස්ථාවට ජාතික නිදහස්තරමුණේ නායක විමල් වීරවංශ මැතිතුමා සමඟ ජාතික නිදහස්තරමුණේ දේශපාලන මණ්ඩලය නියෝජනය කරන නියෝජිතයින් පිරිසක් සහභාගී වුණා. ජනාධිපතිතුමා මේ යෝජනා පිළිගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සමඟ සාකච්ඡා කොට අදහස් ප්‍රකාශ කරන බව පැවසුවා. වගේම රටේ වර්තමාන තත්ත්වය අනුව සාධනීය ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බවටත් එතුමාගේ අදහසක් තිබුණා. එවැගේම ජාතික නිදහස් ප්‍රමුණේ නායකයින් විසින් රටේ ආර්ථිකයට අදාළ කරුණුත් එවැගේම පොදු ජනතාවට පීඩාවට පත්වෙන ආර්ථික කරුණු පිළිබඳවත් ජනාධිපතිතුමා හමුවේ කරුණු දක්වා සිටියා.